නෑ මම මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ සෙල්ලප්පිගේ ප්‍රෙස් එකේ හිටපු අය මම හිතන්නේ දැනුවත් වීමක් වෙලා නැතුව ඇති. පක්ෂයේ ස්ථාවරය පිළිබඳව ඒක ඉතා පැහැදිලිව පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිකුත් කරපු ප්‍රවෘත්ති නිවේදනයේ දක්වලා තිබුණා. මැතිවරණයේ තරඟ කෙරෙන්නේ අගමැති අපේක්ෂකවරයෙකු නම් නොකර මැතිවරණයෙන් පස්සේ සංධානයේ ජයග්‍රහණය කළාම ඒ කණ්ඩායමේ බහුතරයේ තීරණය අනුව ඒ පිළිබඳව තීන්දුවක් ගන්නවා.